ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංති බුද්ධං සරණං ගච්ඡාමි. තතියංති ධම්මං සරණං ගච්ඡාමි. තතියංති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපනදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් කෝ සුභන්ද ධම්ම විනයේ අරියෝ අත්ථංගිකෝ මංගෝ උපලම්භති. ඉදේව සුභන්ද සමනෝ ඉද ဒුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුඤ්ඤාපරප්පවාදා සමනීයඤ්ඤේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2546 කට පෙර වෙසක් පුර පසළොස්වක පොහෝ දවසකදී සුභද්‍ර පරිභාජකතුමානම් අමතා වදාළ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ හැඳින්වීම පිණිස කෙටියෙන් දේශනා කළ සූත්‍ර පාඨයක්. මේ ඇතුළත් වන්නේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයටයි. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් නොව ඉතා කෙටි හැඳින්වීමක් මෙහිමයි. සරුවඥන් වහන්සේ ලෝතුරා බුදුව 45 වසරක් මුළුල්ලෙහි දෙවියන් මිනිසයන් සහිත සමස්ත ලෝක සත්වයාට අමා දහම් වැසි වස්සවලා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පමුණුවා වදාලා පරිනිර්වාණ මංචකයේදී වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක කුසිනාරා නුවර උපවත්තන සාල වනෝද්‍යානයෙහි පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන සංඝ පිරිසට කුසිනාරා නුවර රජදරුවන් ප්‍රදාන මල්ල රජදරුවන් ප්‍රදාන ධර්මානුශාසනා පවත්වමින් සැතපුණු ඉරියව්වේ වැඩ ඉන්න මොහොතේදී දීර්ඝ කාලයක් නිවන් මඟ සොයමින් එසේ නම් කල්යාණ මිත්‍රයෙක් නොමැතිව පරිබ්‍රාජකයෙක්ව පැවතුණු ජීවත් වුණු සුභද්‍ර පරිබ්‍රාජකතුමා එතනට පැමිණියා. අනඳ මාහිමියන් වහන්සේගෙන් විමසුවා, මට ස්වල්ප වේලාවක් තථාගතයන් වහන්සේ සම්මුඛව කතා කරන්න අවසරද කියලා. අනඳ මාහිමියන් වහන්සේ පිළිතුරු දුන්නා, සරුවඥන් වහන්සේට මහන්සි, ඒ නිසා අවසර දෙන්න බෑ. මේ කතාව ඇහුණා ශාන්තිනායකයන් වහන්සේට. ඒ මොහොතේ අනඳ මාහිමියන් වහන්සේට විධාන කළා, ආනන්දය, ඒ සුභද්‍ර පරිභාජකතුමාට මා වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. සැබවින්ම සරුවඥන් වහන්සේගේ සම්මුඛ අවසාන ශ්‍රාවක රත්නය වෙන මේ මහා පුණ්‍යවන්තයාගේ අතීත හේතු සම්ප්‍රදායක තථාගතයන් වහන්සේ වෙත මොහු පැමිණ එකත් පසක ගෞරවාචාරව වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. බමක් ගෞතමයන් වහන්සේ, මම බොහෝ කාලයක් මේ තාපස පැවිද්දෙන් පරිද්දායක ජීවිතයක් ගත කරනවා. මට දැනගන්න අවශ්‍යයි මා වැනි පරිබ්‍රාජකයන්ද බාහිර පැවිද්දන්ට සුගතිය නිවනක් ලැබෙනවාද කියලා දැනගන්න. එවෙනකොට මෙතුමා අහලා තිබුණා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති ශාක්‍යුන් වහන්සේ දෙවොලොවට බඹලොවට නිවනට මඟ පාදන එකම ශාක්‍යුන් වහන්සේකලා හලා තිබුණා. ඒ නිසා මෙතුම ඇවිල්ලා ප්‍රශ්න කෙරේ. ඒ වෙලාවේ ශාන්තිනායකයන් වහන්සේ මෙහෙම පිළිතුරක් දුන්නා, සුමද්‍රය, මම පැවිදි වෙලා අවුරුදු 57යි. මේ පැවිදි වෙලා ඉන්න අවුරුදු 51 ඇතුළත කිසිම පරිබ්‍රාජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැති බව මට තේරෙනවා. මම කල්ප 91ක් ඈත දැන් බලනවා. කල්ප 91 ඇතුළත එකම එක පරිබ්‍රාජකයෙක් පමණයි සුගතියට වග්ගී. අනෙක් පැත්තට යන්නේ දුගතියට. ඒ සුගතියට ගිය පරිබ්‍රාජකතුමාත් තමන්ගේ අවසාන මොහොතේදී තමන් අනුගමනය කළ අත්තකලමතාම යෝගය අත්හැරිය. ඒ දෘෂ්ටි අත්හැරීම නිසා සුගතියට යන්න පුළුවන් වුණා. සුභද්‍රය යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇත්නම් ඒ ශාසනයේ පමණයි කෙලෙසුන් නැතිකොට ලබන සදාකාලික වෙනස් නොවන සුවයට පත්විය හැකි වන්නේ. ඒ බව ප්‍රකාශ කරමින් මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයි. අරියෝ අත්ථංගිකෝ මග්ගෝ උපලබ්ධති. සුබද්දරය මේ බුද්ධ ශාසනයෙහි පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා. ඉදේම සුබද්ද සමනෝ සුබද්දරය මේ බුදු සසුනේ පමණක් සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. ඉද ဒුතියෝ සමනෝ මේ ශාසනයේ පමණක්ම ဒුතිය ශ්‍රමණ කියන සකරදාගාමි කලස්තයන් පහළ වෙනවා. ඉද තතියෝ සමනෝ මේ බුදු සසුනේම පමණක් සතිය ශ්‍රමණ කියන අනාගාමීන් වහන්සේ පහළ වෙනවා. ඉද චතුත්ථෝ සමනෝ මේ බුදු සසුනේ පමණ සතරවෙනි ශ්‍රමණ නමින් හැඳින්වෙන රහතන් වහන්සේ පහළ වෙනවා ලැබෙනවා. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ. අඤ්ඤේ පරප්පවාද නම් වූ බාහිර ශාස්ත්‍ර ශාසන මේ කියන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රමණයන් වහන්සේලාගෙන් කිසි කෙනෙක් දේශනා කළා. කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආව මේ සුබද්දර පරිභාජකතුමාට ඒ දේශනා මාත්‍රේ සෑහුණා. මෙතෙක් කල සමා විමුක්ති මාර්ගය සොයමින් නියම කල්යාණ මිත්‍රයෙක් නොමැතිව ගත කළ අතර මේ ස්වල්ප දේශනාවෙන් තේරුම් කරගත්තා සුගතියට නිවනට යන මාර්ගය මේකයි කියලා. වැඳලා අවසරෙ ඉල්ලුවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මා පැවිදි කරන සේක්වා කියලා. සරුවඥන් වහන්සේ රදාලා සුභද්‍රය අන්නේ පැවිද්දේ අන්නේ තීර්ථකයේ සසංගත වෙනවා නම් සාර මාසයක් පරිවාස පුරන්නට ඕන. සාර මාසයකින් පසුව භික්ෂු සංඝයා වහන්සේගේ සිත් දිනා ගත්තා නම් ශාසනයේ පැවිද්ද ලැබෙනවා. එසේ නම් පුද්ගල විශේෂයක් තියෙනවා. ඒ නිසා මට පැවිදි කරවන්න දැන් පුළුවන්. සරුවක්ඥන් වහන්සේ සතපුණු ආසනියෙම වැඩ ඉඳගෙන සීහත්යේ දිගු කොට හේහි භික්ඛු ස්වාක්ඛාතෝ ධම්මෝ චාර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛ සාන්ත කිරියාය. මහණ මෙහිව ධර්ම විනය ස්වාක්ඛාතයි. සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන් බනසර හැසිරෙව. මේ වචනේ ශ්‍රී මුකෙන් හිත වෙන කොටම අර තාපස පිරිකර වෙනුවට අෂ්ඨ පරිස්කාර ශරීරගතව හැතවස් පිරුණු තෙරුන් වහන්සේ නමක් මෙන් ඉර්ධමය පාත්‍ර චීවර ධරව ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ලැබුණා. ඒ මොහොතේම සරුවඥන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබා ගත්තා. ඒ සල්ුයෙනේම දහක් මුලට පැමිණ භාග්‍යතුන් වහන්සේ රැඳින්නා දිහාට මුහුණලා වාඩි වුණා. එකම ආසනයේදී මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියට සමත විපස්සනා භාවනා වඩා ස්වල්ප වේලාවක් තුළදී සෞඛ්‍යලිස්නස අරිහත්ත්වයට පත් වුණා. මේ තමයි බුදුසසුනේ සරුවඥන් වහන්සේගේ සම්මුඛයෙහි පැවිදි වූ අවසාන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ. මෙම සුභද්‍ර මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙනම විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ. ඒ කාලේ සුභද්‍ර පරිභාජකතුමා නැත්නම් දැනට සුභද්‍ර රහතන් වහන්සේ වැඩිමල් සොහොයුරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දෙවැන්නා. මේ දෙන්න විශාල වස්තු සම්භාරය ඇති සහෝදරයෝ දෙපළා. මේ දෙන්නට තිබුණා සියක් පිරියක වපසරිය ඇති විශාල ජල්‍යාය. මේ කුඹුරෙහි ගොවිතැන් කරලා ගොයම් බන්දි හැදෙන කාලේ බාල සොහොයුරා කිව්වා අපි මේ බන්දි කලලා අංගස දානයක් දෙමු. වැඩිමලා කැමතුනේ නැහැ. කීප සැරයක් ආරාධනා කළාට කැමතුනේ නැහැ. පසුව කුඹුර දෙන්න බෙදාගත්තා. යදාගෙන බාල සොහොයුරා පනස්කිරියක පමණ වූ සමාගයේ කොටසින් බන්දි තරල අංගසදානයක් දුන්නා. එදාම හැන්දෑවේ කුමරට අහම ගලවාගත් බන්දි ගොයම් බන්දි ඔක්කොම තිබුණන්ට වඩා රෝපණය වෙලා පුදුම සන්තෝෂයක් දෙකදම විපාකේ. නාවාරයක් එම කුමරු යායේ අංගසදාන දීලා තියෙනවා. එතුමා ප්‍රාර්ථනා කළා යම් බුදු සසුනක සියල්ලන්ද පළමුව පැවිදි වෙන්න චිරරාත්‍රාත්ම වෙන්න සියල්ලන්ද පළමුවෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න හේතු වේවා කියලා. අර වැඩිමා සෝරාද අග්ගසදානයක් දුන්න එකවර. එතුමා එවැනි පැතුමක් කළේ නැහැ. මේ දෙන්න සසර සුගතිගාමීව පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කපිල වස්තු පුර නුවර නැගෙනහිර පිහිටි ද්‍රෝණවත්තු බ්‍රාහ්මණ ගමේ ඉපදිලා වයස 16 දී බ්‍රාහ්මණ ශිල්පයේ පරිතරදපත් වෙලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන්න දවසේ අර ලක්ෂණ පරීක්ෂා කළ අයාතුරෙන් සියල්ලන්ට වයසෙන් අඩු වුණාට එක ඇඟිල්ලක් උස්සලා මේ කුමාරයන් වහන්සේ සත්‍විත රජවෙනතුරු දිවි දේවත් ජීවිතේ වාසය නොකරන බව වාසි 29 දී පැවිදි වී 35 වෙනි වසරේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන බව අභීතව ප්‍රකාශ කළ එම කොණ්ඩඤ්ඤ මානෝගුතුමා තමයි පසු කාලයක කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බවට පත් වුනේ. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා කවර වූ කුසලයක් කරලා යම්බඳු ධාර්මික ප්‍රාර්ථනාවක් සිතේ ඇති කරගත්තොත් ඒ දේශේ විෂ්ඨ සිද්ධ වෙන බව. දැන් අපි සලකා බලමු සූත්‍ර පාඨයේ තේරුම. මේ සඳහන් වෙනවා ධාරදෙගත් අර්ථ කීපයක්. ධම්ම විනයේ කියන වචනයක් ප්‍රකාශ වුණානේ ධම්ම විනයේ. ධර්මයේ කියන්නේ සූත්‍ර අභිධර්ම කොටස දෙක. විනය කියන්නේ විනය පිටකය. කිනුවන් ඇදේ වැඩි ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා මෙහෙම දේශනා කළානේ යෝ කෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා ආනන්දය මා විසින් කොපට යම් ධර්මයක් දේශන ලදන යම් විනයක් පනවන ලදන මගේ ඇවෑමෙන් කොපට ඒ ධර්මයේ විනය ශාස්ත්‍ර කෘත්‍ය සිද්ධ කරන්නේ කියන එක දේශනා කළා. එතන ධර්මයේ කිව්වම සූත්‍ර පිටක අභිධර්ම පිටක විනය කිව්වම විනය පිටක. එතකොට විනය පිටකයක් සූත්‍ර පිටකයක් එක්කාසු කරාම එතන කියනවා ධර්මස්කන්ධ ඔක්කොම 42000. අභිධර්ම පිටකයේ පමණක් 42000. සියල්ල 84000යි. මෙය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපදානිය සඳහන් වෙනවා. එතකොට මෙහිදී මේ කියන ධර්මයේ විනය සියල්ල සම්පින්නනේ කොට ගත්තාම බුද්ධ ශාසනය කියලා හඳුන්වනවා. ඒකයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ සුබද්දරේ මේ බුද්ධ ශාසනයේහි හරියෝ අත්ථංගිකෝ මග්ගෝ උපලබ්ධති ආර්ය වූ අංග අටකින් යුක්ත වූ මාර්ගයක් ඇත ලැබේ. ඒ නිසා ඉදහෙම සුබද්ද සමනු. ඒ නිසා මෙහි පමණයි ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබෙන්නේ. දෙවැනි තුන්වැනි හතරවැනි නමින් හැඳුන්වන්නේ ඒ මාර්ග පලස්ත ආර්යයන් වහන්සේලාගේ හතර කොටසයි. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ. ඒ කාලේ බොහෝම ශාස්ත්‍රු ශාසන තිබුණා. ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රු ශාසන හයක් තිබුණා. පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බල, කකුද කච්චායන, සංජය දෙල්ලත් පුත්‍ර, නිගණ්ඨනාත පුත්‍ර කියන ශාස්ත්‍රෝරුන්ගේ ශාසන තිබුණා. ඒ අතර තවත් වෙනත් එච්චර ප්‍රසිද්ධ නොවූ ශාසන ශාස්ත්‍රු ශාසනක් තිබුණා. ඒ කිසිම ශාසනයක මේ කියන සෝවාන් ආදී ආර්ය මාර්ගඵලලාභීන් පහළ වී සිටියේ නැහැ. හැබැයි සරුවඥන් වහන්සේ පහළ වීමෙන් පසුව බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ ඥානවන්ත අය එනවා වාදෙට. බොහෝ සෙයින් වාදෙට එනවා. හේතු හිතාගෙන ඉන්න ප්‍රශ්න මාලාව විමසන්නත් ඉස්සර සරුවඥන් වහන්සේගේ දේශනා තුළින් විසඳෙනවා. ඒ නිසා එවන්නේ සමාගයේ දෘෂ්ටි ජාලාවන් ඔක්කොම අත්හැර දාලා බොහෝසෙන් සසුන්ගත වෙලා කයිදි වෙලා මඟඵල නිවන් සෝයෙන් සැනසීමට පත් වෙනවා. ඒ වාගේ සසුන්ගත වෙච්ච ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ද්‍රෝපති ශ්‍රමණ පිළිස මෙතෙක් කියලා ප්‍රමාණ නැහැ. ඒ විදිහට සරුවක්ඥන් වහන්සේ වෙත බොහෝ දෙනා පැමිණ තිබෙන්නේ. එනිසා අනිසාස්ෘ ශාසනවල නොමැති උසස් ප්‍රතිපලයක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිසා බුදු සසුනේ පළපිනවා කියන එකයි මෙහි හැඳින්වීම. ඊළඟට අපි සලකා බලමු මෙතන හරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියන වචනය. හරියෝ කියන්නේ ශ්‍රේෂ්ඨ, නිර්දෝෂී, ඒ වගේම උතුම් කියන තේරුමයි. හරියෝ කියන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකයෙන්ම එය දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්බධම්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුෂ්‍යාය තථාගතෝ අරියෝ මේ සූත්‍ර දේශනාවක් කියනවා. දෙවියන් සහිත, මනුෂ්‍යයන් සහිත, මනුන් සහිත, බ්‍රාහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මනියා සහිත සමස්ත ලෝක සත්‍ය අතරෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. හේතුව නිර්දෝෂී පුජ්‍යලයන්ගෙන් අග්‍රදැයි. සරුවඥන් වහන්සේ සරුව නිර්දෝසයි. ඒ කියන්නේ වාසනා සහිතවම ක්ලේශයන්ගෙන් තොරයි. රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් තොර වුණාට වාසනා කෙලෙස් තියෙන්න පුළුවන්. වාසනා කෙලෙස් කියන්නේ සංසාර පුරුදු. සරුවඥන් වහන්සේට වෙන්නේ සංසාර පුරුදු වශයෙන් තියෙන අසංවරකමක්වත් නැහැ. එනිසා උන්වහන්සේ සරුව නිර්දෝෂ බැවින් ආර්ය නම් වෙනවා. සර්ව ශ්‍රේෂ්ඨ බැවින් ආර්ය නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයේහි සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්, රූප විලාසයෙන්, ධර්ම දේශනා විලාසයෙන්, පාරමී සම්භාරයෙන්, ඌර ප්‍රනිධානයෙන් සෑම දෙයකින්ම සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒක නිසා ආර්ය නමින් හැඳින්වෙනවා. එම ආර්ය වූ සරුවඥන් වහන්සේ සොයාගෙන අනුගමනය කොට බුදු වී දේශනා කළ මාර්ගය නිසා ඒකට කියන අරියෝ මග්ගෝ අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියලා. තවත් වේදමක් කියනවා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලලාභීන් වහන්සේලාට කියන ආර්ය ශ්‍රාවක කියලා. ඒ ආර්ය ශ්‍රාවක භාවයේත පැමිණෙන උතුමන්ගේ ගමන්ගත් මාර්ගය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. එවාගේ මේ මාර්ගඵලලාභී බවට පැමිණෙන්නේ යම් පිළිවෙතක් නිසාද? ඒ නිසා ඒකට ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. අෂ්ටාංග කියන්නේ අංග 8ක් ඇති බැවින්. එතකොට මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. ශ්‍රමණ කියන මේ වචනින් කියෙන්නේ සමිතාත්තාහි පාපානං සමනෝති පෞච්චති. ඒ කියන්නේ තමාගේ సంతානෙහි ක්ලේශ ධර්මයන් සමනය කළ බැවින් සංසිඳෙව බැවින් ශ්‍රමණ කියන මේ නම ලැබෙනවා. මේ ක්ලේශ උත්තමයන්ද මාර්ගඵලලාභ උතුමන්ද ශ්‍රමණ කියන්නේ කෙලෙසුන් සංසිඳෙව නිසා. ක්ලේශ කියන්නේ සන්තානේ දවන කවන උපපාපණය කරන මනෝමය ධර්මතාවක් කියන්නේ චෛසික ධර්ම සම්භාරයක්. චිත්ත චෛසික ධර්ම රාශියක් තියෙනවා හිත දවනවා කවනවා. ඒ දවන කවන ධර්මතාව තියෙන ඔක්කොම 14ක්. ඒකට පරිවාර වශයෙන් සිත් 12ක් චෛසික ධර්ම සියල්ල 27ක් එකතු වෙනවා. ඒවා තමයි මේ විදිහට සන්තානේ දවන්නේ කවන්නේ. අකුසාසික 12යි හිජදෙන ඡායසික ධර්ම 27යි. එයින් කෙලෙස් නමින් කියවෙනවා 14ක්. තවත් එක කෙටි කරලා ගන්නකොට 10ක් වෙනවා දස කෙලෙස් වස්තු කියලා. තවත් කෙටි කර ගන්නකොට අකුසල මුල තුන ගැලෙනවා. මෙන්න මේ කියන ධර්මතාවන්ගෙන් සංකානේ දැවෙනවා, පැවෙනවා, උපතාපනේ වෙනවා. ඒවා සංසිඳවන්නේ යම් කිසි පිළිවෙතකින්ද ඒ සංසිඳීමේ ලැබෙන ශාන්ත සැපේටපත් වූ උතුමන්ද කියනවා ශ්‍රමණ ශ්‍රමණ කියලා. එතකොට දැන් අපි සලකා බලමු අරියෝ අත්ථංගිකෝ මග්ගෝ කියන එක සර්වඥන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් කොහොමද හඳුන්ලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8යි. එතන සම්මා කියන වචනේ තේරුම් තුනක් තියෙනවා. සම්මා කියන්නේ යාථාවක නීයානික කුසල කියන තේරුම් තුනයි. යාථාවක කියන්නේ ඒකාන්තෙන් නිවැරදි. ඒකාන්තෙන් නිවැරදි. ඒක යාථාවක. නීයානික කියන්නේ ඒකාන්තෙන් සැපයට පමුණුවනවා. නීයානික කියන්නේ පමුණුවන තේරුමයි. සැපයට පමුණුවනවා. කුසල කියන්නේ ඒකාන්තෙන් අකුසල නැසෙනවා. අන්නේ තේරුමයි සම්මා කියන වචනේ කියන්නේ. පදාතතම සම්මා කියන නිපාත පදය උපාදී වශයෙන් මුලින් තියෙනවා. එතකොට සම්මා කියන මේ පදයෙන් කියවෙන්නේ යාථාවක නෛර්යානික කුසල. දර්ශනීයද කියනවා සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දර්ශනය. දර්ශනීය කියනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෙකක්. මිච්ඡා දිට්ඨි කියන්නේ අයාථාවක අනියානික අකුසල දර්ශනීය කියනවා මිච්ඡා දිට්ඨි කියලානේ. එතකොට අයාථාවක කියන්නේ අයහපත්. ඒ වගේම සාවග්ගේ. අනියානික කියන්නේ සැපයට නොපන්මුණ නොපමුණුවන. ඒ වගේම අකුසල කියන්නේ අනුවන වූ. නැත්නම් අකුසල කියන්නේ මෝහයෙන් යුක්ත වූ. නුවණින් තොර වූ. එන තේරුම මිච්ඡා කියන මේ වචනයට සම්බන්ධ වෙනවා. මිච්ඡා දිට්ඨි. මිච්ඡා කියන්නේ වැරදි කියන තේරුමනේ. එතකොට මිච්ඡා දිට්ඨිය හැර සම්මා දිට්ඨියකින් කියවෙන්නේ යාඛාවක නීයානික කුසල කියන අර්ථයක්. එතකොට මෙතන දිට්ඨි කියන එකෙන් අපි ගන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව. සම්මා දිට්ඨි කියනකොට මිච්ඡා දිට්ඨි කියනකොට කෙලින්ම දිට්ඨි ඡයසිකය. ඒකට වෙනම අකුසල ඡයසිකයක් තන දිට්ඨි ඡයසිකය. සම්මා දිට්ඨි කියනකොට කෙලින්ම ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නමක් සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්පෝ. එතන කියන්නේ සම්මා කියන වචනේ තේරුම අරවාගේ යාථාවක නීයානික කුසල. යාථාවක කියන්නේ නිවැරදි. යාථාවක කියන්නේ ශ්‍රේෂ්ඨ. ඒ වගේම යාථාවක කියන්නේ නෛර්යානික. සම්මා කියන්නේ එතකොට නෛර්යානික කුසල. එතකොට යාථාවක වූද නෛර්යානික වූද කුසල වූද සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එය කොටස් තුනකට වෙන් කළ දේශනා කළා කියලා. ඒ වයිදිරින් අපි එකින් එක බලමු. ඊළඟට සම්මා වාචා. ඒත් එහෙමයි. යාථාවක නීයානික කුසල වචනය සම්මා වාචා. සම්මා කම්මන්තේ. යාථාවක නීයානික කුසල කර්මාන්තේ සම්මා කම්මන්තේ. යාථාවක නීයානික කුසල ආජීවය සම්මා ආජීවය. යාථාවක නීයානික කුසල ව්‍යායාමේ සම්මා වායාමේ. යාථාවක නීයානික කුසල සතියේ සම්මා සතියේ. යාථාවක නීයානික කුසල ඒකාග්‍රතාව සම්මා සමාධි. දැන් අපි නැවතරක් බලමු. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද ප්‍රඥාව සම්මාදිට්ඨියයි. නිවරදි වූද, නෛර්යානික වූද කුසල වූද කල්පනාව සම්මා සංකල්පනාවයි. නිවැරදි වූද නෛර්යානික වූද කුසල වූද වචනය සම්මා වාචාවයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ කර්මාන්තය සම්මා කම්මන්තයයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ ජීවත් වීමෙහිවත් ආජීවය සම්මා ආජීවයයි. එසේම නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ උත්සාහය සම්මා වායාමය. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ සිහිය සම්මා සතියයි. නිවැරදි නෛර්යානික කුසල එකඟත්වය සම්මා සමාධියයි. ධර්මතා වශයෙන් මෙහෙමයි. සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්ප කියන්නේ විචාරකය. සම්මා වාචා කියන්නේ වාචා ිරති චෛසිකය. සම්මා කම්මන්ත කියන්නේ එසේම සම්මා කම්බන්ත නමින්න කියන විරති චෛසිකය. සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව ිරති චෛසිකය. ඒ නමින්ම එක හඳුන්වන්නේ. සම්මා වායාම කියන්නේ වීරිය. සම්මා සතිය කියන්නේ සතිය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාව. එයින් සම්මා වාචා කම්මන්ත ආජීව තුන විරති ඡායසික තුන හැටියට හඳුන්වනවා. ඒකයි කියන්නේ ඡායසික 52කින් සෝබන රාශියකයි. සෝබන ඡායසික 25ක් කියනවනේ. එයින් තුනක් විරති තුන. ඊළඟට ප්‍රඥා කියන මේ සම්මා දිට්ඨිය ඒ සෝබන ඡායසික 25න් එකක්. ඒක සෝබන රාශියටයි කියන්නේ. සම්මා සංකප්ප කියන එක ගැනෙන්නේ ප්‍රකීණක ඡායසික සංඛ්‍යාවකයි. ප්‍රකීණක ඡායසික හයක් කියනවා විචාරක, විචාර, අදිමුක්ඛ, විරිය, පීති, සම්ද කියලා. ඒ විචාරකයේ තමයි සම්මා සංකප්ප නමින් ගැනෙන්නේ. ඊළඟට සම්මා වායාම කියන තැන ඒක ගැනෙන්නේ විරි ඡායසිකය ප්‍රකීණක හයටයි කියන්නේ. ඒකාග්‍රතා ඡායසිකේ සම්මා සමාධිය ඒකයි කියන්නේ සරුව චිත්ත සාධාරණ ඡායසික හතටයි. දැන් මේ ධර්මතා අට තමයි මාර්ගාංග බවට පත් වෙන්නේ. මේ ධර්මතා අට නට මාර්ගාංග කියන්නේ මග්ගෝති ප්‍රතිපදා. පිළිවෙතටයි මාර්ග කියන්නේ. පිළිවෙත කියන්නේ යම්කිසි ගමන් මඟක්. මේ මාර්ගාංග අට නැමැති පිළිවෙත යමෙක් අනුගමනය කරනවා නම් ඔහු නිර්දෝෂී කෙනෙක් වෙනවා. ඒකයි යථාර්ථක. ඔහු නෛර්යානික එවක් සම්මුණ ලබන්නෙක් වෙනවා. සුගතියේට නිවනට සම්මුණ ලබන්නෙක් වෙනවා. කුසල ඔහු අකුසල නසන්නෙක් වෙනවා. නිසා තමයි මේ අට දෙනාට මග්ගෝ කියලා කියන්නේ. මග්ගංගානි මග්ග සම්පයුක්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ කියා පဋාණ දේශනාවේ හැඳින්වෙනවා. මේ මාර්ගාංග ඒ මාර්ග සම්ප්‍රයුක්ත චිත්තචෛසික ධර්මයන්ට චිතේ රූපයන්ට මාර්ග කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතන මග්ග කියන මෙය යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඔහු සැපයට පමුණුවනවා. කොහොමද සැපයට පමුණුවන්නේ කියන එක අපි දෙවෙනෝ තෝරගනිමු. බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිසම දේශනා කළා නෙමෙයි. නිවනට යන්න ඉස්සර වෙලා මෙලව දියුණුව සඳහාද පල්ලව සුගතිය සඳහාද අනුශාසනා කළේ තියෙනවා. ඊළඟට තමයි නිවනට උපනිශ්‍ර වෙන හැටියට දේශනා කරන්නේ. ඒකෙන් දැන් අවබෝධ කරගන්නම් කොටස් තුනයි ඉන්නේ. උද්ගති තාක්ෂ්‍ය විපංචිතාක්ෂ්‍ය නෙය්‍ය. යම්කිසි ධර්ම මාතෘකාවක් කළ පමණින් අවබෝධ කරගන්නම් උද්ගති තාක්ෂ්‍ය. ධර්මදේශනාවක් විස්තර කරද්දී ආબોධ කරගන්නාය විපංචිතඤ්ඤ. ඊළඟට ධර්ම ශ්‍රවණී කරලා සීලාදි ගුණ පුරමින් බොහෝ කලක් උත්සාහ කොට මාර්ගඵල අධිකමනය කරන්නන්ට කියන්නේ නිය කුද්දලෝ. ඒ හැර පදපරම කිලක් ඉන්නවනේ කොටසක්. පදපරම කියන්නේ කොච්චර බණ ඇසුවත් කොච්චර සීල් රැක්කත් කොච්චර භාවනා කළත් කොතෙක් පින්කම් කළත් ඒ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ කර්ම කීපයන් නිසා. තමන්ගේ පාරමී අසම්පූර්ණ වෙන්න පුළුවන්. එසේ නැත්නම් මතු අනාගතයේ බුදුබාපතන, පසේ බුදුබාපතන, අගසවතනතුරු පතන වැනි උසස් ප්‍රාර්ථනා තැනක වෙන්න පුළුවන්. ඒ අය වෙනත් බුදු සසුනකදී අධිගම ලබන්නේ නැහැ. හේත්තු බණ අහනවා, සීලාදි ගුණ පුරනවා, බණ භාවනා කරනවා, ඒ ජීවිතය අධිගම ලබන්නේ නැහැ. ඒත් පද කර්ම ගමේටයි වැටෙන්නේ. ඉතින් සරුවඥන් වහන්සේ එවන්නන්ට ධර්ම දේශනා කරනවාමයි. ඒ නිසා ලෞකික ජීවණු වශයෙන් මෙලව ජීවණෝ පරලෝ සුගතිය සාන්තෙනි වෙනත සරුවඥන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ නිසා ඒ අනුශාසනාවේදීද සඳහන් වන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමයි. දැන් කුසල සුඛ සම්පදා කියන ගාථාවේ සබ්බ පාපස් අපරණං කුසල සුඛ සම්පදා සචිත්ත පරිෝධපන. ඒ කියන්නේ අකුසල් වලින් වැළකීම, කුසල් රැස් කිරීම, සිත පිරිසිදු කිරීම. මේ කාරණා තුලින් සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අකුසල් නොකිරීම නිසා සීලය වැඩෙනවා, කුසල් රැස් කිරීම නිසා සමාධිය වැඩෙනවා. මේ දෙක නිසා සමථ විපස්සනා භාවනා වැඩීමෙන් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ තේක්ෂිත පිරිසුදු වෙනවා. මේ පැහැදිලුවනේ සීල සමාධි ප්‍රඥා. එතකොට මේ ආර්ය අෂ්ටායක මාර්ගය මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස මාර්ගයෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්‍යයන් අතරින් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතරින් ශ්‍රේෂ්ඨතම ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපාර්ශ්වයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ පසස් ඇති සරුවඥන් වහන්සේ. එතකොට මේ මාර්ගඵල අධිගමනයේ සඳහා මෙමෙතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර වෙන මාර්ගයක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේලා මේ මාර්ගය දේශනා කරනවා. ඒ අනුගමනය කරන්නම් මේ සංසාර දුකින් අත මිදෙනවා. දැන් අපි සලකා බලමු මේවැන් තියෙන අර්ථ සම්පත්තිය. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ තියෙන අර්ථ සම්පත්තිය නිවැරදි යකීම. සම්මා සංකල්පනාවේ අර්ථ සම්පත්තිය කුසලයට නිතර නිතර යොමු කිරීම. ඒකට කියන අභිනිරෝපණය කියලා. සම්මා වාචාවේ අර්ථ සම්පත්තිය එක්වාසු කිරීම. ඒකට කියන සම්මා පරිග්‍රහණය කියලා. ඒ කියන්නේ හොඳ වචන, සුභාර්ථ වචන කතා කරනකොට පිළිස එක්වාසු වෙනවනේ. ඒ වගේම කුසල් එක්වාසු වෙනවා. දැන් බලන්න කොහොම මధుර මනෝහරව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා දක්ෂ ගණන් පිළිස එක්වාසු වෙනවා. සරුවක්යන් වහන්සේගේ දේශනාවේ තියෙන සුභාසිතත්වය නිසා ප්‍රමාණ කළ නොහැකි තරම් මිනිස්සෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ තුනා ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒක තමයි සම්මා වාචාවේ තියෙන සම්මා පරිග්‍රහණ අර්ථය. සම්මා කම්මන්තයෙන් කියන්නේ සම්මා සමුත්ථාපන අර්ථය. ඒ කියන්නේ කයින් කරන කුසල් නිසා අලුත් කුසල් මතු කරගන්න ලැබෙනවා. ඒක සම්මා සමුත්ථාපනය. සම්මා ආජීවයේ කියන ලක්ෂණය වෝදාන. වෝදාන කියන්නේ පිරිසුදු බව. නිවැරදි ආජීවයෙන් ජීවත් වෙන පුද්ගලයා බොහොම පිරිසුදුයි. එවාගෙම සම්මා වායාමයේ තියෙන පරිග්‍රහාර්ථය කියන්නේ අනිත් ධර්මතාවන්ද රුකුල් දීම. ඊළඟට පග්ගහාර්ථය, පග්ගහාර්ථය කියන්නේ රුකුල් දීම. සම්මා සතියෙන් කරන්නේ උපස්ථානාර්ථය කියන්නේ කුසාසිත නිතර මතු කර දෙන්න එළඹ සිටිනවා. කුසල් අරමුණු මතු කර දෙන්නේ සම්මා සතියයි. සම්මා සමාධියෙන් කරන්නේ අවිච්ඡේප බව. අවිච්ඡේපාර්ථය සිත විසිරියන්න දෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශෝ අර්ථය මෙහිමයි. සම්මා දිට්ඨිය තෝරනකොට දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගෙන් නොදන්නාකම අවිද්‍යාවයි, ඒ දන්නාකම සම්මා දිට්ඨියයි. එතන අභිධර්ම ක්‍රමයේ ධර්මතා අටක් ගැන හඳුන්වනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය, පූර්වාන්තය, අපරාන්තය, පූර්වාපරාන්තය, පටිසංපාදේ. මේ ධර්මතාවන් පරිහැතියම් කෙනෙක් වටහා ගැනීමෙන් සම්මා දිට්ඨිය වැඩි දියුණු වෙනවා. සම්මා සංකල්ප කියන එක ධර්මතා තුනකින් දේශනා කළා. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කිව්වේ කෙලෙසුන්ගෙන් නික්මීම සඳහා නිවන්සුව සඳහා අදිෂ්ඨාන සබාගෙන කුසල කිරීම. නෙක්ඛම්ම සංකල්ප කොටින් නිවන් පැතීම. අව්‍යාපාද සංකල්පනා මෛත්‍රිය. අවිහිංසා සංකල්පනාව කරුණාව. නෙක්ඛම්ම සංකල්පනාවේ අනිත් පැත්ත කාම විතරක. අව්‍යාපාද සංකල්පනාවේ අනිත් පැත්ත ව්‍යාපාද විතරකය. අවිහිංසා සංකල්පනාවේ අනිත් පැත්ත විහිංසා විතරකය. එතකොට ඒ වාට ප්‍රතිපක්ෂ වූ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නිවන් සෝපත කුසල් කිරීමෙන් ඒ සඳහා හිත යෙදීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මෛත්‍රී වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. කරුණා වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මේක ප්‍රඥාවට පස්සපාතයි. සම්මා දිට්ඨියට පස්සපාතයි. සම්මා වාචා කියන තැන මුසාවාදයෙන් වැළකීම, හේලම්බස් කීමෙන් වැළකීම, පරිසබස් කීමෙන් වැළකීම සහ කිස්බස් කීමෙන් වැළකීම. එතකොට මේ වැළකීම නිසා එකතුන විරති කියලා. ඒකට විරති සම්මා වාචා. ඒ හැර මුසාවාදයෙන් තුර සත්‍ය වචන කතා කිරීම. හේලම්බස් කීමෙන් තුරව සමිදං වර්ණ වචන කතා කිරීම. පරිසබස් කීමෙන් වැළකී මෛත්‍රිය මුරුදු මුලක් වචන කතා කිරීම. විශ්වතුනි කීමෙන් වැළකී දෙලොවට වැඩදායක යහපත් වචන කතා කිරීම මේ හම් සඳහා යොදන වචනය චේතනා සම්මා වාචා ඒක සම්මා කම්මන් වාචාවයි මාර්ගාංගය සම්මා කම්මන්ත කියන තැනත් එහෙමයි ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම අදින්නාදානෙන් වැළකීම මිච්ඡාචාරයෙන් වැළකීම අධර්ම කටයුතු වලින් ශාරීරික වශයෙන් කරන අධාර්මික කටයුතු වලින් වැළකීම සරාපාණෙන් වැළකීම මේ වැළකීම විරති සම්මා කම්මන්තයයි ඒ හැර දන් දීම සීල රැකීම භාවනා කිරීම වත් පිළිවෙල් කිරීම ආදී වශයෙන් ශාරීරිය මෙහෙසවල යම් යම් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ ශාරීරිය මෙහෙසවන යෙදෙන හැම විටකම සම්මා කම්මන්තයකට කියනවා චේතනා සම්මා කම්මන්ත කියලා ඒ වගේම ජීවත් වීම සඳහා කෙරෙන ප්‍රාමඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, විච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, හේලම්බස් කීමෙන් වැළකීම, පරිසුබස් කීමෙන් වැළකීම, ඒ වගේම කිස්බස් කීමෙන් වැළකීම, වැරදි වෙළඳාම් වලින් වැළකීම ආදී වූ මිත්‍යා ආජීවයන්ගෙන් වැළකීමද කියනවා විරති සම්මා ආජීව. ඒ හැර උත්සාහයෙන් දැහැමින් සෙමින් උපයා සපයා ජීවත් වීම සඳහා යොදන සිත සම්මා ආජීවයකට කියනවා චේතනා සම්මා ආජීවය. ඊළඟට සම්මා වායාම කියන තැන තමන්ගේ ජීවිතයේදී මෙතෙක් සිද්ධ නොවූ අකුසල් සිද්ධ නොවන හැටියට මෙතෙක් සිද්ධ වූ අකුසල් ඇතුත් ඒවා ප්‍රහාණය වෙන හැටියට මේ ජීවිතයේ සිද්ධ නොවූ කුසාගස් කර ගැනීම පිණිස නූපං කුසල් එකදේ වගේම උපන්න කුසල් වැඩි දියුණු කිරීම පිණිස සිතේ ඇති කරගන්න බලවත් උත්සාහයට කියනවා සම්මා වායාම. එවාගෙම කය පිළිබඳ සිහිය, සිතේ සන්තෝෂේනවත් වේදනා පිළිබඳ සිහිය, සිත පිළිබඳ සිහිය, සිතේ පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳ සිහිය කියන සතරාකාර සතියට කියනවා සම්මා සතිය. සම්මා සමාධි කියන්නේ සෑම කුසල ජවන් සිතක් පාසා පහළවන එකඟත්වය සම්මා සමාධිය. නවතරක් අපි මේක සිල්සා බලමු. දැන් අපි දොහොත් නගා වැන්දනේ. සිල් සමාදන් වෙනකොට අවසර ස්වාමීනි කියලා ඊළඟට දොහොත් නගා නමස්කාර කිව්වා. එතකොට බලන්න මෙතෙන්දී අපේ సంతානයේ මාර්ගාංග පහක්ම පහළ වුණානේ. ඒ කොහොමද? මේ දොහොත් නගා වැඳීමෙන් මේ නමස්කාරය කියමින් මගේ සිතේ කුසල් සිත් පහළ වෙනවා. එය මට ලෝමයේ ලෝතුරා සුවගෙන දෙනවා. මගේ సంతානයේ බෝධිපාක්ෂ ධර්ම වැඩෙනවා කියන ආභෝධයකින් ඒක සීලයක්. සීලයක් කියන්නේ තන චාරිත්‍ර සීලය. දොහොත් නංගය වැඳීම සීලයක්. නමස්කාරය කීමත් සීලයක්. එතකොට එතෙන්දී සමාගයේ සිත ඥානවන්ත බැවින් සම්මාදිට්ඨිය එතන තියෙනවා. නිවන්පතා දොහොත් නගා වැඳීම නිසා සම්මා සංකප්පය එතන තියෙනවා. එවාගෙම සීල් සමාදන් කරවන දේශිකයන් වහන්සේ කෙරෙහි මෛත්‍රිය එතන තියෙනවා. ඒක සම්මා සංකල්පනාව. කරුණාවත් එතන තියෙනවා. සම්මා සංකල්පනාව. ඒ මොහොතේ නමස්කාරය කියන මුසාවාදෙන් තොර, විසලවචනෙන් තොර, විශ්වචනෙන් තොර, පරිසවචනෙන් තොර, මෙලවට පරිලවට වැඩදායක යහපත් වචනයක්. ඒක සම්මා වාචය. ඒ මොහොතේ දොහොත් නගා වඳින වෙලාවේ තමන්ගේ සිතේ පහළ වන චේතනාව නිසා එම දොහොත් නගා වැඳීමේ ක්‍රියාව සිද්ධ වුණා සම්මා කම්මන්තේ. ඒ මොහොතේදී තමාගේ సంతානය උස්ම ගන්නේ පිරිසුදු සිතින් සම්මා ආජීවය. දොහොත් නගා වැඳීම සඳහා අත යසවීමේ උත්සාහයක් පහළ වෙනවා සම්මා පායාම. දොවත් නංගා වැඳීම සඳහා සිහියක් පහළ වුණා. සම්මා සතිය. ඒ මොහොතේදී චිත්ත වීතියක් ගානේ ඒ දොවත් නංගා වැඳීමේදී නමස්කාරයේ කීමේදී එකඟත්වයේ පහළ වුණා. එනම් ජවන් සිතක් ගානේ ඒකාග්‍රතා චෛසිකේ පහළ වුණා සම්මා සමාධිය. එතකොට මේ අට එක හිතේ පහළ වුණා නෙවෙයි. අට වෙන වෙනම සිත්වල පහළ වුණේ. එක හිතේ පහළ වෙනවා නම් මෙතන පහළ වෙන්නේ පහ. සී සමාදම් වෙනකොට පමණක් හයක් සමාදම් පහළ වෙනවා. අපි බලමු දැන් මේ දොහත් සංගා වැඳීමේදී සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධි කියන පහ අනිවාර්යෙන් පහළ වුණා. ඒ නුවණින් දොහත් සංගා වැඳ නිසා ඊළඟට ආර වචනේ පාවිච්චි කළානේ. ඒ වචනේ පාවිච්චි කරනකොට සම්මා වාචා මාර්ගාංගයත් එක හයක් වෙනවා. ඊළඟට දෝත නංගවීම සඳහා උත්සාහයක් ඇති වුණානේ. එතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක හයක් වැඩෙනවා. ඔය විදිහට දැන් අපි තිසරණයේ සමාදන් වුණා. පංචශීලයේ සමාදන් වුණා. ඒ වෙලාවට ආම භංතිය කියලා පිළිගත්තා. ඒ සංකප්පක ගානේ මාර්ගාංග තමයි වැඩිනේ. ඒකම අපි බණ අහනවා. මේ බණ අහන වෙලාවේ අපි දේශවන් නමාගෙන සාවධානව ධම්ම අහනවා. මේ අහනහනේ වෙලාවේ සෝතද්වාරික වශයෙන් කුසල චිත්ත වීති 15 වෙනවා. මනෝද්වාරික කුසල චිත්ත වැඩිමින් 15 වෙනවා. සද්දම් පතම චිත්තේන සීතං ဒුතිය චේතසා නාමං තතිය චිත්තේන අත්තං චතුත් චේතසා. මේ ශබ්දේ පළමින් සෝතද්වාරික චිත්ත වීතිය අහනවා. ඊළඟට මනෝද්වාරික චිත්ත වීතියෙන් ඒ ශබ්දය අතීත ශබ්දය අරමුණු කරනවා. ඊළඟට මේ කියවෙන්නේ මේ නමයි මේ කියවෙන්නේ මේ නමයි කියලා නම තේරුම් ගන්න චිත්ත වීතියක් තුන්වෙනි 15 වෙනවා. ඊළඟට මේ ඡාර්ථය මේකයි මේ ඡාර්ථය මේකයි කියලා ආර්ථය වතහ ගන්න චිත්ත වීති 4වෙනි 15 වෙනවා. හැබැයි මේ හතර එක චිත්ත වීතියක් නෙමෙයි. එක්වැනි චිත්ත වීති 10000 ගණන්ගෙන් තමයි අපට වැටෙන්නේ. එතකොට එක වචනයක් කියන්නේ චිත්ත වීති රාශියක් අපට ඕන වෙනවා. එතකොට එකක් එකක් ගානේ අපේ සිතේ ජවන් සිත් පහළ වෙනවානේ. ඒ ජවන් සිතක් එකක් ගානේ තමයි මේ මාර්ගාංග පහළ වෙන්නේ. එතකොට අපට දිත්‍ය ධම්ම වේදිනිය වශයෙන් මේ මාර්ගාංග අපව සැපයට පමුණු වෙනවා. ඒ කියන්නේ දැන් අපි නමස්කාර කරනකොට සිල් සමාදන් වෙනකොට අපේ හිත මොන තරම් පිරිසුදුද? ඒ මොහොතේ අපට බයක් නැහැ, සැකගැන්මක් නැහැ, දුකක් වේදනාවක් නැහැ, කුසගින්නක් පිපාසයක් දැනෙන්නේ නැහැ. චිත්ත කය නිරෝගී. අන්න ආරෝග්‍ය අර්ථය. ඒ මොහොතේ හිත කය බොහොම නිවැරදි. අන්න අනවද්‍ය අර්ථය. ඒ වගේ මොහොතේදී සමාගයේ සිත සිතූ පැතූද ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තියෙනවා. අන්න ඒකට කියන ඉෂ්ට විපාකාර්ථය. ඒ මොහොතේදී සමාගයේ සිත නුවණින් යුක්තයි. අන්න කෝසල සම්භූතාර්ථය. සෑම කුසල සිතක් පාසා මේ අර්ථ හතරකට අපි එකතු වෙනවා. එතකොට අපිට ධිත්ත ධම විපාක වශයෙන් මේ මොහොතේම අපි සැපවත්. ඒ වගේම සමහර වේතාපත ජීවිතයේ යම් යම් මාරක බාධක තිබුණා නම් අපි මේ හැසිරෙන පිළිවෙත් තුළින් ඒවායින් අපි බේරෙනවා. ඒකත් ධිත්ත ධම විපාක වශයෙන් අපට එළොම ලැබෙන ඵල විපාකයක්. ඒකත් මේ මාර්ගාංග නිසා ලැබෙන ප්‍රයෝජනයක්. පමුණුවනවා අර දුක්ඛ විපාකයන්ගෙන් තොරව සැප විපාකයට පමුණු වෙනවා. මාරක බාධකයන් ඉවත්කොට උපස්තම්බණය වෙනවා. එවාගෙම අපට යන්න තියෙන සතරාපා ගමන වළක්වලා මේ මාර්ගාංග සිතේ දිනු වීම නිසා අපි යවනවා සුගතියට. සාතුරු මහා රාජිකාදි දිව්‍ය ලෝකෝට යවනවා. ඒ මක්නිසාද අපේ පැතුම නිවන. නිවනට යමතුරු අපි පාරමී පිළිනතුරු සුගති ලෝකෝල අපට හැසිරෙන්න සිදු වෙනවා. ඒක සිතුවත් නොසිතුවත් සිදු වෙනවා. එතකොට සුගති ලෝකවලට කවුද මේ පමුණවන්නේ? මෙන්න මේ මාර්ගාංග අට දෙන එක කියලායි. එපමණක් නෙමෙයි. දැන් අපි මේ ජීවිතයෙන් චුත වී යම් භවයක උපදිනවා. සමාජයට අපි මව කුසක උපන්න නම් අපට පූර්ව භවය පේන්නේ නැහැ. හැබැයි ඕපපාතික වශයෙන් දේවත්වයට උපත් වුණා නම් පූර්ව භවය පේනවා. එතකොට මව කුසෙ උපදිනාට පූර්ව භවය නොපෙනෙන්නේ භවান্তරින් ලැබිලා. නමුත් උපපාතික වශයෙන් උත්සන් ඇති පේනවා. එතකොට එයාගේ సంతානෙහි අර මුලින් පුරුදු කරන ලද ගුණාංග නැවත සිය දහස් ගුණෙන් දිනු කරගන්න ලැබෙනවා. මෙන්න මේ අනුසලක බැලීමේදී මේ මාර්ගාංග අට දෙන භවයක් භවයක් පාසා පුජ්‍යලයාට උපනිශ්‍රේ වශයෙන් පිහිට වෙනවා. භවයෙන් භවයට පෙරපස සඳක්මින් ඒ ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. එනිසා භවයෙන් භවයට සුගතියට පමුණුවනවා, සද්ධාවන්ත කෙනෙක් බවට පමුණුවනවා, සීලවන්ත කෙනෙක් බවට පමුණුවනවා, එවාගෙම ත්‍යාගවන්ත කෙනෙක් බවට පමුණුවනවා, එවාගෙම ධනවත් කෙනෙක් බවට පමුණුවනවා, රූපවන්ත කෙනෙක් බවට පමුණුවනවා, පරිවාර ඇති කෙනෙක් බවට පමුණුවනවා, එවාගෙම යසීසුරු ඇති කෙනෙක් බවට පමුණුවනවා, එවාගෙම මහේසාති කෙනෙක් බවට පමුණුවනවා, සිටු තනතුරට පමුණුවනවා, හදිසපේට පමුණුවනවා, දේව රජ බවට පමුණුවනවා, බ්‍රහ්ම ලෝකයට පමුණුවනවා. ඒ පැමිණීම සියල්ල සිද්ධ වෙන්නේ සිතේ පුරුදු කරගන්න පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගය නිසායි. එපමණක් නෙවෙයි, අපේ පරම ප්‍රාර්ථනාව තියෙන්නේ වෙනස් නොවන සැපේනේ. වෙනස් නොවන සැපේ නම් ලෝකේ ඇතුලේ නෙමෙයි, ලෝකෙන් එතර වෙන සැපයයි. ඒ සැපේ දක්වා මේ මාර්ගාංග අට දෙන අපව ගෙනියනවා. ඒකට කියන්නේ නෛර්යානික කියලානේ, පමුණුවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොටවදාළ මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයේ දෙහියදෙන පුද්ගලයා සත්වද්භාවක පැමිණීමයි. ඒක මොනම බාහිර ලෝකයක ඇති දෙයක් නෙමෙයි, බාහිර ශාස්ත්‍රීය සාසනයක ඇති දෙයක් නෙමෙයි. බුද්ධ ශාසනයෙන් පමණක් ආවේනික වූ තා විශිෂ්ට ධර්මතාව සම්පත්තිය. ඉතින් ඒ ධර්ම සම්පත්තිය අපට ලැබිලා තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපට ලැබිලා තියෙනවා. හැබැයි අබෞද්ධයන්ට කිසිසේත් ඒක ආවරණයක් නැහැ. නාමයේ ඒ කියන්නේ එක එක ආගමික නාම තියෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ගුණධර්ම ටික අනුගමනය කළා නම් ආගම කවරක් වුණත් ඒ ඇත්තා සැපේට පැමිණෙනවාමයි. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්නේ කෙනාට ආහාරය තමන්ට ඖෂධයක් වෙනවා. ඒතකොට කුජල බෙහෙදයක් නැහැනේ. හැම දිනකට කුසගින්න තියෙනවා, ආහාර ගන්නම් කුසගින්න නෙවෙනවා. පිපාසයෙන්ත්තාට පානීය සඳහා සුදුසු පානයක් තියෙනවා නම් පිපාසිනී වෙනවා. කුජල බෙහෙදයක් නැහැනේ. ඒ වගේ තමයි බුද්ධ ධර්මය. ඒ කියන්නේ වංශ භේදයක් නැහැ, ජාති භේදයක් නැහැ, දේශ භේදයක් නැහැ. හැම දෙනාටම සාධාරණ, හැම දෙනාට හිත සෝපිනිස පවත්නා ධර්ම ස්වභාවය සූර්යාලෝකයේ වගේ. සූර්යාලෝකයේ මුළු ලෝකයේ සෑම දෙනාටම ආලෝකය බෙදා දෙනවා. චන්ද්‍රාලෝකයේ වගේ චන්ද්‍රාලෝකයේ ලෝවස් ජනතාවට සිසිල්ලා ආලෝකය බෙදා දෙනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකේතම ආලෝකයේ දෙන සැපේ බෙදා දෙන උතුම් ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උදෑසන අවදි වෙනකොටම අපට බුදු ගුණ සිහි වෙන්න වාගේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අද දවසේ කරන සෑම ක්‍රියාවක් පාසා මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමට සතිය නුවණ එළඹ සිටියවා කියලා අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරනකොට අපට පුළුවන් සෑම කටයුත්තකදීම අදාළ වූ ධර්ම මනසිකාරයකින් යෙදෙන්න. සබන පියවරක් ගානේ එළන හුස්ම රැල්ලක් පාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවත්ින්න පුළුවන්. මේක තේරුම් ගත්තාම ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. අපි සසර බොහෝ පින් පුරලයි උතුම් මිනිසත් බවක් ලබා තිබෙන්නේ. ඒ මේ මනුෂ්‍යාත්භාවයේහි අපි දවසින් දවස මෝරණ සදක් වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන අතරත අපට මෙන් මේ ලෝකසි සෑම දිනාතම මේ භාග්‍ය උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසින කරන්නට ඕන. ඒකම අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. අද අපට මේ ප්‍රතිරූප දේශ වාසයක ඌර්වේ කත පුණ්‍යතාව ඇතුව ආත්ම සම්මා ප්‍රණිධිය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්න වාසනාව ලැබිලා තියෙනවා වගේ නිවන් දක්නා ජාති දක්වාම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුවම භවයක් භවයක් පාසාම අපට පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එසේ ප්‍රාර්ථනා කර ගන්න අතර මේ සැකෙමින් දක්වන ලද ධර්ම කාරණා දහම් පොත්පත් කියවීමෙන්ද ධර්මදර විනයදර කල්‍යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද ඇසූ දහම් ප්‍රදානුව තේරුම් විමසීමෙන්ද ආબોධ කර ගැනීමට උත්සාහ වඩක්වා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ඒකම බුද්ධ ධර්මයේ තියෙන එක ਸਰව සාධාරණ දෙයක්. ඒ ਸਰව සාධාරණුව මේ උතුම් ධර්ම ස්වභාවය ලෝකසි සකල ජනතාවටම ආબોධ කර ගැනීමේ අවස්ථාව සැලසේවා. එමගින් මේ ලෝක ධාතුෙහි හාත්පසින් ඇවිල දැල්වෙන 11 මහා ගිනි ජාලාවන් නිමාගෙන සදාකාලික සනසුම ඇති අජරාමර ශාන්ත සීතල අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට සෑම දිනකටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංකීය කල්ප ලක්ෂයක් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියටයි බෝධි සම්භාර පුරාගෙන ආවේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ මෙයින් අවුරුදු 2590කට පෙර දසදහස්සක්වල ඒකාලෝක කරමින් බෝමුලාදාරය නිදගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගනිමින් සකල ක්ලේශයන් වාසනා සහිත සකල ක්ලේශයන් සෝදා හරිනින් මාර්ග පරාජය කොට ලෝකුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් වට ධම්ම වැසි වැස්සෙව්වා. ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ සූවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවනට පත් වුණා. අපිත් මේ පිළිමේ ගමන් කරනවා. අපටත් මේ සරුවඥන් වහන්සේ සසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවිසනසී ප්‍රමිනවදාල අජරාමර ශාන්ත නිවන දක්වාම අතරක් නැර ගමන් කර ගැනීමට මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. මෙතෙන් අප විසින් ත්‍ස්පත් කර ගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරයේ ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම දාසී ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතී පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දෙනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීුණුව පරලෝ සුගතිය ශාන්ත නිවන දක්වා අතරක් නැර යාගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරලෝ ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියාති ප්‍රාර්ථනා සබමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා කුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා කුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා කුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ. ධර්ම ශ්‍රවණී ක්‍රීමේ කුසලානි සංසබලේ සමිත දෙලව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවාත් වේවා. විශ් අද ධර්මානුශාසනා ප්‍රයත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.